namo tase bhagavato arahato sama sambuddhase. Dapi sakaccha karannata balapuruttu wanne vartamana manasikatwaya kiyana karanawa. Ayi api me karanawa visheshayen sakacchawata bhajanaya karanne kiyala ewwot තපස්වරුන්ගේ අනන්ත ප්‍රමාණ ජීවිත පවතින්නේ එක්කෝ අතීත කාලේ එහෙම නැත්නම් පවතින්නේ අනාගත කාලේ වර්තමානයේක සිත පවත්වන තාක්කල් එයා සම්මාදිට්ඨියට පැමිණෙන්නේ නැහැ. සෝතාපන්න භාවයට පත් වෙන්නේ නැහැ. අද ගොඩාක් ආර්ය ශ්‍රාවකවරු භාවනා යෝගිවරු තපස්වරු සෝතාපන්න භාවයට පත් වෙන්නේ නැත්තේ ඇයි? සම්මා දිට්ඨිය ස්පර්ශ කරන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නයට තියෙන එකම උත්තරේ තමයි එයා නිතරම පවතින්නේ එක්කෝ අනාගතේ එහෙම නැත්නම් අතීතේ. සමහර තපස්වරු ඉන්නවා 이르දි බලාපොරොත්තුවේ. එයා ගොඩාක් වේසමාන්සියල රාදවල් නිදි මරාගෙන කමටන් වඩනවා. දවසකට පැය 24යි. පැය දෙකක්වත් නිදාගෙන නැහැ. ඒ තරම් වේසෙනවා ආහාර පානත් නැහැ. අඟපත පිරිසිදු කරගෙනත් නැහැ. ඒ තරම් මාන්සි වෙනවා. මොකද්ද කියලා කිව්වොත් එයා මේ භවයේ කොමරි 이르දි ලබන්නට ඕනේ. කුරුල්ලෝ ආසේ පියාඹනකොට එයාට ඌලගෙන ඉන්න බෑ. මටත් ඒ වගේ යන්න ඕනේ. මෙන්න මේ මානසිකත්වයේ තුල මේ තාපසයා ඉඳලා තින්නේ කොයිද කියලා බැලුවාම අනාගතේ. ඇයි තාම මේ ධානයේ වැඩිලා නැහනේ? ඒක තාම තමන්ට පුරුදු පුහුණු වෙලා නැත්නම් ඒ කියන මානසික ඇකියාව තමන් තුළ තාම සංවර්ධනය වෙලා නැත්නම් තමන්ගේ සිත ඒ කියන මානසිකත්වයට පැමිණිලා නැත්නම් ඒ කියන්නේ තමන් දැන් ඉන්න වර්තමානයේ තුල ඒක නැහැ. එහෙනම් අනාගත බලාපොරොත්තුත් එක්ක කටයුතු කරන නිසා ඒ උත්තමයා හැමදාම පෘතුජන ලෝකෙම ඉඳලා පෘතුජන ලෝකෙම අපවත් වෙනවා. අපේ ජීවිතවල කොමරි සෝතාපන්න වෙන්නට ඕනේ, සකෘදාගාමි වෙන්නට ඕනේ, කොමරි සතර අපායෙ මිදෙන්නට ඕනේ කියන දෘෂ්ටි අපට නැද්ද? හැබැයි මම දැන් පෘතුජනෙක් ඉන්නම වර්තමානයේ තුල කවුරුත් 100න් ඉන්නේ නැහනේ. තම තමා මේ ජීවත් වෙන වර්තමාන தත්ත්වයේ තේරුම් ගත්තනම් ඒ தත්ත්වය තමයි තමන්ගේ මාර්ගඵලය. නැති එකක් අනාගතේ ලැබෙන්න තියෙන එක බලාපොරොත්තු වෙලා ඒක මත සිත පීඨවල භාවනා කළාම ඒක ප්‍රාර්ථනාවක් වශයෙන් නිතර නිතර මෙනෙහි කරාම ඒ භාවනා යෝගියා එහෙම නැත්නම් ආර්ය ශ්‍රාවකයා ජීවත් වෙන්නේ අනාගතය තුල. අද අපේ ජීවිතයේත් මේ වගේ අනාගතයට අපේ සිත ගිහිල්ලා නැද්ද? කොහොමරි මම මේක වඩනවා, කොහොමරි මේ ධානය වඩනවා, මේ කියන මානසිකත්වයට මමත්පත් වෙනවා කියන බලාපොරොත්තු මත අපි කමටහන් වඩලා භාවනා වඩලා මොකවත් ලැබිලා නැහැ. භාවනාව කියන්නේ සිත නිවෙන්න කරන එකක් මිසක් ලබා ගන්න කරන එකක් නෙමෙයි. අපට වැරදිලා. කෑම කියලා කියන්නේ මේ බඩ පිරෙන්න කන එකක් නෙමෙයි, කුසගින්න නිවෙන්න කන එකක්. අපට වැරදිලා. අපි හිතනවා අපිට 12න් පස්සේ කෑම නැහැ, රාත්‍රී කාලේ කෑම නැහැ, ඊට උදේ 9 විතර වෙනවා ධාන්‍ය හම්බෙන්න. ඒ නිසා මා බඩවල් පොඩි බඩවල් ආමාස කියන මේ සේරම ටිකට බත් කොටන්න ඕනේ කියලා අඩි 20යි බඩවැලේ දිග 25ක් විතර කොටනවා. ඇත්තටම අපි කුසගින්න නිවන්න නෙමෙයි ආහාර අරන් තියෙන්නේ, බඩවැල පුරවන්න. ඇත්තටම ආහාර නිර්මාණය වෙලා තියෙන්නේ බඩ පුරවන්න නෙමෙයි, කුසගින්න නිවන්න. මේ වගේ අපට අනන්ත අප්‍රමාණ අවස්ථාවල යථාර්ථය තේරෙන්නේ නැහැ. කැළඹිච්ච සිත සංසුන් කරවන්න, දේශනාව හොඳට තේරෙන්න, කමඨාන හොඳට තේරෙන්න, නාම රූප වලින් ඇතිවෙන කෙලෙස් ඉක්මනට අවබෝධ කරගෙන නිවා ගන්න ඒ දක්ෂකම තමන්ගේ සිතට ලැබෙන්නයි මේ භාවනාව කරන්නේ. භාවනාවේ අරමුණ සිතේ චංචලභාවය, කැළඹිල්ල අඩු කිරීම, අවම කිරීම. එහෙනම් සිත කලබලකාරීත්වයෙන් මුදා ගන්න, එහෙම නැත්නම් කැළඹිච්ච සිත නිවා ගන්න කරන කමඨාන තුලින් සෝවාන් ඵලය බලාපොරොත්තු වෙන දැන් වැරදිලා. කලබල සිත නිවා ගන්න තමයි භාවනාව නිර්මාණය කරලා තියෙන්නේ. ඒකෙන් අනාගාමි ඵලයක් බලාපොරොත්තු වෙනවා. දැන් අපට වැරදිලා. දීලා තියෙන වෙන දෙයකට පාවිච්චි කරලා තියෙන තව දෙයකට. බාල්දිය දීලා තින්නේ වතුර ගෙනියන්න. බාල්දිය කියන්නේ සම්පූර්ණ ඉසවා ගන්න කුඩයක් නෙමෙයි. එහෙනම් අපට දීලා තියෙන උපකරණය කුමක්ද කියලා බලලා ඒ උපකරණයට අපි භාවිතා කරන්නට ඕනේ. ඒකට දක්ෂ වෙන්නට ඕනේ. ආස්වාස ප්‍රාස්වාසය කියලා කියන්නේ ධානවලට සමවදින්න පුළුවන්, සතර සටිපට්ඨානය වඩන්න පුළුවන්, සිත නිවන්න පුළුවන් කමඨාණං. ආනාපානතුලින් මම ආවල් ඵලයටපත් වෙනවායි කියලා බලාපොරොත්තු වුණාම උස්මදියා බලාගෙන ඉකම කොහොමද ඵලයටපත් වෙන්නේ? ආනාපාන සති භාවනාව විදර්ශනාවට අරවගෙන ඒක තුලින් කායානුපස්සනා, ධම්මානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා වඩන්න දක්ෂ වෙච්ච කෙනා සෝවාන් විතරක් නෙමෙයි රාහත් වෙලා පිරිනිවන් පාන්නම සුදුසුකම් ලබනවා. තමන් වඩන කමඨාන, තමන්ගේ භාවනාව කුමක්ද කියන එකව තමන් හරියට දන්නේ නැතිකොට, තමන් මේ වඩන කමඨාණයෙන් තමන්ට වෙන්නේ මොකද්ද කියන එක පිළිබඳව තමන්ට සිහියක් නැතිකොට තමන් කොහොමද වර්තමානයේ තුල ඉන්නේ? හැම ගී උපාසක පින්වතෙකුටම තියෙන ප්‍රශ්නය තමයි තරුණ අය බලාපොරොත්තු වෙන මේ වගේ ස්වාමි පුරුෂය ලැබෙන්න ඕනේ, මේ වගේ භාර්යාවක් ලැබෙන්න ඕනේ. එයා ඉපදෙන්න කලින්, කලින් භවෙත් මැරෙන්න කලින්, ඊළඟ භවයේ ඉපදෙන්නේ ආවල් තැනක එයාගේ අම්මා තාත්තා අසුවලා, එයාගේ දේශය මේක, එයාගේ ආයුෂ මේක, එයාගේ භාර්යාව ස්වාමි පුරුෂයා අසුවල්ලු, අම්බෙන දරුවෝ මේගොල්ලෝ, ඒගොල්ලන්ගෙන් එයාට අම්බෙන ගුටි මෙච්චරයි, උපස්ථාන මෙච්චරයි, ඒ සෑම දෙයක් මේකේ තීරණය වෙලා ඉවරයි. එක භවයක එක බල්ලෙකුගේ කරට බෙල්ලකට ලණුව ගැටගාලා කලේ වතුර පුරවලා ගිල්ලවලා මරපු අර මෑණියන්ට බව 500කම වතුර ගිල්ලලා මරන්න, ඒ මරණය Tamanට ලබා ගන්න ඒ කර්මය නිර්මාණය වුණා කියන එක අපි අහලා තියෙනවා නේද? එක භවයක මේ කරපු මේ වරදට බව 500කටම කර්මය සැකසුණා නම් අපිත් මේ කරන කර්මවලට මොනතරම් අපිට අනාගතයේ භව නිර්මාණය වෙනවා නේද? ඕනතරම් භව ගාන කිපදෙන්න අවශ්‍ය කර්ම අපි එක භවයක් තුළම නිර්මාණය කරගන්නවා නේද? එහෙනම් අපි කලින් භවයේ ඉන්නකොටම තව භව 510කට අවශ්‍ය කර්ම හදලා ඉවරයි. එහෙනම් අපි මේ තරුණ කාලේ වෙනකොට බලාපොරොත්තු තියාගෙන අපි මේ වගේ ගෙවල් හදනවා, මේ වගේ යානවාන ගන්නවා, මෙච්චර පෝසත් වෙනවා, මේ විදියටයි දරුවෝ හදන්නේ උගන්වන්නේ, තාම විවාහ වෙලත් නැහැ. එයා විවාහ වෙලා දරුවා හදලා ඒ දරුවොත් බන්දලා දීලා වයසට ගිහිල්ලා ඒ සේරම ටික කරලා ඉවරයි. එයා වාඩි වෙලා ආන්සි වෙලා නිදාගෙන එයා කල්පනා කරන මානසික ලෝකයක යම්කිසි වින්දනයක් ලබනවා. එහෙනම් ගී ගෙදර විතරක් නෙමෙයි පැවිදි ගෙදරත් මේ ප්‍රශ්න තියෙනවා. ලොකු හාමුදුරුව අපවත් වුණාම මම තමයි ඊළඟ විහාරාධිපති, මේ සේරම දේපොළ ටික මගේ කියලා උඩුගම් බලා උඩදියා බලාගෙන අපි කල්පනා කරන්නේ නැද්ද? අපේ ජීවිතය අපි පුරුදු වෙලා තියෙන්නේ එක්කෝ අතීතයක ජීවත් වෙන්න, එහෙම නැත්නම් අනාගතයක ජීවත් වෙන්න. මම මේ දැන් ඉන්න එක තමයි ඇත්ත. මේ වර්තමානයේ මට සිදු වෙලා තියෙන එකයි ඇත්ත. මේ ඇත්ත අපට පේන්න අපි දක්ෂ වෙලා නැහනේ. වර්තමානයේ තේරුම් අරගෙන ඒක නිවැරදි කරගන්න මම දක්ෂ වෙලා නැහනේ. දානයක් එනවා, ඒ දානය තුල තියෙන ව්‍යංජන දෙකයි, පරිප්පු ව්‍යංජනයයි සම්බෝලයයි විතරයි. අනේ මේක වළඳන්න බෑ, කමන්නෑ, තේකක් බීලා දවල් දානේ ආවට පස්සේ වළඳමු කියන දවල් දානේ ව්‍යංජන එකයි. දැන් මොකද කරන්නේ? උදේ දානේ නම් දෙකයි, ඒක එපා දවල්ට හතර පහක් අම්බේ කියනකොට දවල්ට එකයි. දැන් අපිට බෙල්ලේ වැලදා ගන්න එක ඇරෙන්න වෙන ක්‍රමයක් නෑ නේද? එහෙනම් අපි අර මිනිස්සේ කියනවා එක කතාව, මූදේ මාළු තියාගෙන ගෙදර මිරිස් සමරන්න එපා කියලායි. මාළු අවුයිද නැද්ද කවුද දන්නේ? රජ්ජුරුව කෙරේ විශ්වාසය තියලා ගෙදර මිනිස්සු දික්කසාද කරන්න එපා කියලා කියනවා. ඇයි රජ්ජුරුව විවාහ කරගන්න පුළුවන්ද බැරිද කියන එක කවුද දන්නේ? රජ්ජුරුව වෙනස් වෙයිද කියලා කවුද දන්නේ? රජ්ජුරුවන්ගේ මේක උපරවැට්ටියක්ද කියලා කවුද දන්නේ? එහෙනම් අපි අනාගතය ගැන හිතලා වර්තමානයේ තියෙන දේවල් අනන්ත අප්‍රමාණ අත්හරිනව නේද? යම්කිසි දේශනාවක් පටිගත වෙනවා නම් අපි හිතනවා පස්සේ මේක ආගන්න පුළුවන්. මේක පටිගත වෙලා තියෙන නිසා ඊට උදේට ආන්න පුළුවන්, රාත්‍රියට ආන්න පුළුවන්, විවේකයෙන් ආන්න පුළුවන් කියලා දැන් ඇයෙන එක අපි විවේකයෙන් ආනවා. හැබැයි ඒකට එච්චර අවදානමක් නැහැ. මේක හොඳට 100න් ආගත්ත නැති නිසා, දවස ගානේ දේශන ලැබෙන නිසා, අර අතපසු වෙච්ච එක පස්පසුව ආනවා කියන එක අවුරුදු පහක් ගිහිල්ලා තාම ආගන්න බැරි වෙච්ච අවස්ථාව අපට නැද්ද? එතට නෙමෙයි මේ දැන් මෙතන මට කුමක් සිද්ධ වෙලා තියෙනවද, කුමක් ලැබෙනවද, එන්න එන්න ඒ කාරණාව අපි 100න් දකින්නට ඕනේ. වර්තමානයේ තුල 100න් ඉන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. අතීතයේ අනාගතයේ කියන මේ කාරණා දෙක තුල අපි අනන්ත අප්‍රමාණ ජීවත් වෙනවා. උදෑසන අවදි වෙච්ච මොහොතේ ඉඳලා අවස නින්දට යන මොහොත දක්වා අපි ජීවත් වෙච්ච සම්පූර්ණම රටාව ඒ පැය 24 ගානම ගණන් අදලා බලන්න. රාත්‍රි කාලෙත් අපි ඉඳලා තින්නේ හීන ලෝකයක. උදෑසන ඉඳලා රාත්‍රියේ වෙනකම් අපි ඉඳලා තින්නේ හීන ලෝකවල. අනාගතවල ඉඳලා තිනවා, අතීතවල ඉඳලා තිනවා, වර්තමානයේ ඉඳලා තින්නේ බොහොම විනාඩි ගණනාවක්. එහෙනම් කොහොමද සෝතාපන්න වෙන්නේ? අතීතය සිද්ධ වෙලා ඉවරයි, ඒක අනිත්‍ය වෙලා ඉවරයි. අනාගතය තාම සිද්ධ වෙලා නැහැ, ඒක නිත්‍ය වෙලා නැහැ. සිද්ධ වෙලා නැති දෙයට අපි විශ්වාසයක් තබාගෙන බලාපොරොත්තු ඇති කරනවා. සිද්ධ වෙලා ඉවර වෙච්ච දෙයට බලාපොරොත්තු තියාගෙන විශ්වාසයක් ඇති කරනවා. හැබැයි වර්තමානයේ සිදුවෙමින් පවතින දේ අපි විශ්වාස කරන්නේත් නැහැ. ඒක තේරුම් ගන්න අවශ්‍ය කටයුතු කරන්නේත් නැහැ. එහෙනම් කොහොමද සෝතාපන්න වෙන්නේ? සෝතාපන්න භාවය කියලා කියන්නේ නිවැරදි දැක්ම. මේ නාම රූප ඒක රාසි වෙනකොට නිර්මාණය වෙන සංඥා සංස්කාර ධර්ම වල යථාර්ථය දකින්න එයා ඉසලා මේ පේන දේ ඉසලා දැනගන්න එපාය. පේන දේ දකින්නේ හැබැයි පේන්නේ නැති දේ එයා දකිනවා නම් එයාව ඉසලාම අපි ගේන්න ඕනේ අර ඈත දුර ඉඳලා මේ ඉන්න තැනට. එයා මෙතන නෙමෙයි ඉන්නේ, බඹගාන කෑත. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අපි ජීවත් වෙලා තියෙන්නේ මේ වගේ මානසිකත්වවල. භාවනා යෝගීන් පළවෙනි ධානයට සමවැදිච්ච ගමන්ම දෙවෙනි ධානයට සමවදින්නේ කොහොමද කියලා කල්පනා කරනවා මිසක් මේ පළවෙනි ධානයට සමවදින්න මෙච්චර කාලයක් ගියේ ඇයි කියලා කවදාවත් කල්පනා කරන්නේ නැහනේ. මගේ ජීවිත කාලය තුල පුංචි කාලේ පළවෙනි ධානයට සමවැදිච්ච ගමන් මට තිබිච්ච පළවෙනි ප්‍රශ්නය තමයි, ඇයි මේ ධානයට මෙච්චර කාලයක් ගියේ? දවස් එකමාරක් යන්න විදියක් නැහැනේ. මේ තේරුම පුංචි එකක් නේ. මේ අවබෝධය විනාඩි දෙක තුනක එකක් නේ. මේ විනාඩි දෙක තුනක එකක් ලැබෙන්න දවස් එකමාරක් ගියේ කොතනද? වැරදුනේ කොමන ස්ථානයකද? මට නොවැටුනේ කියන කාරණාව ඔයා ගත්තාම දෙවෙනි එක තුන්වෙනි එක ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් අපේ ජීවිතවල සෝතාපන්න වෙනකන් අපි අවුරුදු ගාන මාන්සි වෙලා සකු르දා ගාමියන එක විඩාව වැඩි නිසා අතහරිනවා. ඇයි කියලා ඇහුවා මනේ අමාරුයි, කමන්නේ හත්වෙනි භවෙන් අපි ඉවරනේ, අටවෙනි භවේ නෑනේ යන විදියට ගියා දැන්. සම්මා දිට්ඨියට එන්න මේ නාම රූපවල තින යථාර්ථය දකින්න කුමක් වැඩුවද? කුමන කාරණාවක් ස්පස්ත කළාද? කුමන ආකාරයේද අවබෝධය ඇති උනේ? ඒ අවබෝධයට තිබිච්ච බාධක මොකද්ද කියලා ආපස්සට පටිසෝතගාමීව ටිකක් ගමන් කරලා බලන්න. මාස 6ක් අවුරුද්දක් විතර ඒ දුර්වලකම් මෝහයටපත් වෙච්ච තැන්, ඒ අඩුපාඩු තියෙන තැන්, කෙලෙස් වලට ඉරවිලා හිටපු ඒ හැම දුර්වලකමක්ම අපට තේරෙනවා. ඒ දුර්වලකම තව ටිකක් ගැඹුරින් අද ඇදුවාම වඩන්න දෙයක් නැහැ. නිකම්ම සකු르දාගාමි අනාගාමි වෙලා ඉවරයි. අපේ ජීවිතවල අපි ඊළඟ ඵලයට යන්නේ කොහොමද කියන එක කල්පනා කරනවා මිසක් ඒ ඵලයට තියෙන බාධක මොකද්ද කියලා අපි අදන්නේ නැහැ. එනම් ඵලේ ලබා ගැනීම නෙමෙයි වැදගත් වන්නේ, ඵලේ ලැබෙන්න තියෙන බාධක අයින් කරන එක. බාධක නැත්තම් ඵලේ වඩන්න දෙයක් නැහැ, ඒක නිකන් ලැබෙනවා. අද මාර්ගඵලලාභින් මෙච්චර අඩු වෙලා ඉන්නේ මොකද්ද හේතුව කියලා බලනකොට මාර්ගඵලලාභින් අඩු වෙලා නැහැ. Tamanට ලැබෙන්න තියෙන මාර්ගඵලවලට තියෙන බාධක ඉවත් කරන්න දක්ෂ වෙලා නැහැ. සෝතාපන්න වෙන්නේ නැත්තේ ඇයි? ඒ සම්මා දිට්ඨියට පත් වෙන්නේ නැත්තේ ඇයි? මොකද්ද හේතුව කියලා බලනකොට මේ මිත්‍යා දිට්ඨි ටිකේ දුර්වලකම් ටික අයින් කරන්න දක්ෂ නැහැ. එහෙනම් මේ භද්‍ර කලාපය පුරාවටම එයා අනාර්ය කෙනෙක් තමයි. ඇයි එයා ආර්ය කෙනෙක් වෙන්න මේ මිත්‍යා දිට්ඨි ටික අයින් කරන්නේ නැහනේ. ඒ අයින් කරන්න ඒ දක්ෂකම වඩන්නේ නැහනේ. අපේ ජීවිතවල අපි සෝවාන් වෙන්නේ කොහමද කියන එක රෑදවල් දෙකේ එක එක හිරියව්වල ඉඳගෙන කල්පනා කරලා බැලුවා මිසක් මේ සෝතාපන්න භාවයට තියෙන බාධක ටික ගැන කල්පනා කළාද අපි වාඩි වෙලා ඉසලා ඕක කල්පනා කරන්නට ඕනේ. තුවාලයක් වුණාම ඒ තුවාලේ දවස් ගාණක් කරනකොට නිකම්මත් වේලෙනවා. අංගේ ප්‍රතිශක්තිකරණය තියෙන නිසා ඕනතරම් බේත්තේ දාගන්න පුළුවන්. හැබැයි තුවාල උනේ ඇයි කියන එක කවුරුත් කල්පනා කරන්නේ නැහැ නේද? එක මිනිස්සේ කම්බ වුණා. එයා යතුරු පැදියක් ධාවනය කරන්නේ. එයාගේ මූණ ටිකක් අංශක 23 මාරක් විතර ඇදේට තියෙන්නේ. මොකද උපාසක මාත්‍යා පුතුගේ වාගේ මූණ ඇදේට තියෙන්නේ. මම නිතර ඇක්සිඩන්ට් වෙනවනේ. අනතුරු 6ක් විතර වෙලා තියෙනවා. එක සැරයක් බස් එකට යට වෙලා බොහොම අමාරුවෙන් රෝද හතරිමාව හැදලා එළියට ගත්තේ. එක සැරයක් බ්‍රේක් එක හරියට අල්ලගන්න බැරුව සම්පූර්ණ කටුවට කඩාගෙන සම්පූර්ණ ගේ ඇතුළටම ගියා. මේ වගේ අනන්ත අප්‍රමාණ මට වැරදිලා 6 වතාවක මේ පැල්ලන්තික තමයි මේ කය පුරාවටම තියෙන්නේ. ස්වාමිනි මේ අනතුරු නවත්ත ගන්න මට කමඨාණක් දෙන්න කියලා අනුකම්පාවෙන් ඉල්ලා සිටියා. මං කිව්වා උපාසකතුමනි කමඨාණක් ඕකට නැහැ. පළවෙනි අනතුර වෙනකොටම ඒ අනතුරට හේතුව හිව්වද? ඒ අනතුර වෙන්න තමන්ගේ දුර්වලකම හොයලා ඒක නිවැරදි කළාද? ඒක නිවැරදි කළා නම් ඊළඟ එක වෙන්නේ නැහනේ. අනතුරු 6ම කියන්න. එතකොට ඒ අඩුපාඩුව දැන් අපට තේරුම් ගන්න පුළුවන්. ඒ හැම අඩුපාඩුවක්ම වෙලා තියෙන්නේ තමන් නොසැලකිලිමත් අනිත් අයට වඩා වේගෙන් ධාවනය කිරීමේ අවශ්‍යතාවය. මේ පුංචි අඩුව එයාට තේරිලා නැහැ. බස් එක පව් කරගෙන යන්න හදනවා. වාහනේ පව් කරගෙන යන්න හදනවා. නොසැලකිලි මත්කමින් තමන් අනිත් අයට වඩා වේගෙන් යන්න හදන කියන දුර්වලකම හදාගත්තේ නැති නිසා 6 වතාවක් ඇක්සිඩන්ට් වෙලා අනන්ත අප්‍රමාණ එයා රෝහල් ගත වෙලා දැනුත් එයා අඩුව හදාගෙන නැහැ. අනේ ස්වාමිනී මේ හැම එකටම හේතුව ඒක තමයි. ඒ හැම මේ ඇක්සිඩන්ට් එකටම හේතුව හරියටම හරි නොසැලකිලි මත්කමම ධාවනය කළා. මට පව් වෙලා මට ඉස්සර වෙලා කවුරු හරි යනවනම් මම පව් වෙනවනම් මට ඒක දරා ගන්න බෑ. ගුවන් යානයක් යනවනම් ඒකත් පව් කරන්න ඕනේ. මේක තමයි මගේ දුර්වලකම. ඒ විදිහට ගියාම මට නවත්ත ගන්න බෑ. පාලනයක් නෑ. එතකොට බිත්ති වලකින් ඇප්පෙනවා. අතපය තුවාල වෙනවා. බිම වැටෙනවා. පල්ලම් වල යනවා. අපේ ජීවිතවලත් මේ වගේ නේද අද වෙලා තියෙන්නේ? කමඨාණක් ලැබිලා තියෙනවා. කමඨාණ වඩලා බැරි ගැයිලා කමඨාණට හොඳ සීරු බනිනවා. තරවටු කරන ඇයි මේක වැඩෙන්නේ? තරා ආනාපාන සති භාවනාවට නිඳා කරන්නේ නැද්ද? බෝධි පූජා 7ක් තිබ්බා. 7ෙන්ම ප්‍රතිඵල නැහැ. කිරියම්මා මිය පරලෝ ගියා. හරියට තරා බෝධියටකින් හොඳටම බනිනවා. ඇයි අපි පැන්කල 9 ගානේ දින 7ක්ම වැක්කෙරුවා. කිරියම්මා මිය පරලව ගියා. බෝධියෙන් පීඨ ලැබුණා. හරියටම තරහා. එක ප්‍රශ්නයක් ආන්න කැමති. කිරියම්මා දැන් බේරුණාම තව අවුරුදු 500ක් ඉන්නවද? දැනටමත් 96ක් නම් දැන් එයා මිය පරලව යන කාලේ හරි. හැමදේම අනිත්‍ය නම් මිනිස්සු මැරෙන්න එපාය. ඉපදෙන මිනිස්සු මැරෙන්න නැත්නම් ඉපදෙන මිනිසුන්ගේ ඉඩ කොහෙද? වලාකුළු වල තමයි ගෙවල් හදන්න වෙන්නේ. එහෙනම් මේ යථාර්ථය තේරුම් ගන්න නෑ. කර්මඵල විශ්වාස නෑ. ඉපදෙන සියල්ලෝ මැරෙනවා. කවදරි මේ යථාර්ථ ධර්මයේ තේරිලා නෑ. ඇවිල්ලා මොකද්ද එකක් ඉල්ලනවා. ඒක ලැබුණ නැත්නම් පිරිත් නූල කඩලා විසි කරනවා. බෝධියට බයිනවා. සංඝයාට නිඳා කරනවා. පිරිත් කිව්වා කිව්වා බලන්නකෝ මොකවත් ප්‍රතිඵල නැහැ. හැබැයි ඒ කර්මය හදා ගන්න නැතුව ඉඳ තිබුණානේ. එතකොට පිරිතක් අවශ්‍ය නැහැ. බෝධි පූජාවක් අවශ්‍ය නැහැ. හැම භවෙම පස්පව් කරගෙන පංචකාම පිනෝපිනෝ කර්ම හදනවා. ඒ කර්ම පිරිත් වලින් පාදන්න බෑ. මේ ලෝකෙට සේරම පිරිත් ටික දේශනා කර බොක්කු වාග්යතු වහන්සේගේ ඉසේ රුදාවත් පාකරන්න බැරි වෙනකොට කොන්දකක්ම පාකරන්න බැරි වෙනකොට භාග්‍යතුන් වහන්සේගේ කායික වේදනාව ඒ දුර්වලකම් පාකරන්න බැරි වෙනකොට පිරිත දේශනා කරපු තථාගතයන් වහන්සේටවත් පිරිතෙන් ආනිසංස නැති වෙනකොට ඒක ඇහිච්ච මිනිස්යාට විතර කානිසංස ලැබෙන්නේ කොහමද? ධම්මෝ රක්කති ධම්මචාරී, මේ සෝතාපන්න භාවය අපිට තේරෙන්න එපාය. මේක සම්මා දිට්ඨියං. මොකද්ද සම්මා දිට්ඨිය? මම දක් රකින්න ධර්මයෙන් තුලින් පමණයි මට අරසාව සැපෙන්නේ. මන් තුල තියෙන සීලයෙන් තමයි මම රැකෙන්නේ. මගේ ಗುಣධර්ම වලින් පමණයි මට අරසාව සැලසෙන්නේ. වෙන කිසිම දෙයකින් මට මොකවත් ලැබෙන්නේ නැහැ. දේවදත්ත තෙරුන් වහන්සේටත් භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කළේ නැද්ද? ධර්ම දේශනා කළේ නැද්ද? දේශනාව කියන්නේ ඒකත් පිරිතක් නේද? සූත්‍රයක් නේද පිරිත කියන්නේ? ඉතින් මොනතරම් දේශනා කරන්නදද? ඒ එකකින්වත් ප්‍රතිඵල නැහැ. පොළොව පලාගෙන ගියා කියන එක සාක්ෂි පිට ඔප්පු වෙලා තියෙනවා නේද? එහෙනම් තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් සූත්‍ර දේශනා කළත් පොළොව පලාගෙන යන්න ඉන්න කෙනා යනවා නම් අපි ඇයි මෙච්චර මිත්‍යා දෘෂ්ටික වෙලා ඉන්නේ? අපේ ජීවිතයේ යථාර්ථය වර්තමානයේ අපි තේරුම් ගන්න එපාය. මගේ අසනීපයට හේතුව මගේ කර්ම, මගේ ලැබීමට හේතුව මගේ කර්ම, මට නොලැබෙන දෙයටත් හේතුව මගේ කර්ම, යාපතට හේතුවත් කර්ම, අයාපතට හේතුවත් කර්ම, මේ හැම දෙයක් තුළම යථාර්ථයේ සම්මාව දකින්න එපාය. හොඳ දේවල් හැම දෙයකටම එකඟ වෙනවා, නරක දේවල් වලට විරුද්ධ වෙනවා. අපි මොනතරම් පුදුජන මිත්‍යා දෘෂ්ටිකයන්ද? එහෙනම් මේ තරම් මිත්‍යා දෘෂ්ටි අපි නඩත්තු කරනවා නම් අපට මොන සම්මා දිට්ඨියක්ද? අපි සෝතාපන්න වෙන්නේ නැහැ මේ භවයේ. යාපත හයාපත දෙකම අපි පිළිගන්නට ඕනේ. නිරෝගිමත් ඉන්නකොට කවුරරි ගිහිල්ලා පිම්පැන් අරගෙන ගිහිල්ලා කලණමයක් වක් කරලා බෝධි පූජා තියන අනේ ස්වාමීනි අවුරුදු 20ක් කියලා ලෙඩ වුණේ නැහැ. කිරියම්මා මිය පරලව ගියේ නැහැ. විභාගේ අසමත් උනේ නැහැ. අපට කිසිම ලෙඩ රෝගයක් ඇති උනේ නැහැ. අසනීප ඇති උනේ නැහැ. අපි රෝහල් ගත උනේ නැහැ. ඒ නිසා බෝධි පූජා අතක් තියන්න ඕනේ කියලා එහෙම තියපු කෙනෙක් ලෝකේ හොයලා බලන්න. ලෝකේ කිසිම තැනක නැහැ. එක්ක අසනීපයක් එන්න ඕනේ, කරදරයක් එන්න ඕනේ, මොනවාරි දෙයක් අයිමි වෙන්න ඕනේ, උසාවියේ නඩුවක් තියෙන්න ඕනේ, බන්ධනාගාරෙන් අපි හොයන්න ඕනේ. ලෙඩේ කසාද්ද වෙලා රෝහලේ වෛද්‍ය නිලධාරින් අත්තරින්නට ඕනේ. මෙයාව බේරගන්න බෑ කියන තත්ත්වයටපත් වෙන්න ඕනේ. දැන් අපට දෙයිය බුදුන් සීවෙන්නේ නැද්ද? කරදර ඇති වෙනකොට මිනිස්සු අපිව හත්තරිනකොට තමයි අපට බෝධිය මතක් වෙන්නේ, තුන් සූත්‍රයේ මතක් වෙන්නේ, පිරිත් නූල් වලට සාදු කියකේ වඳිනවා. ඇයි මගුල් කන දවසේ පිරිත් කියන්න එපාය? යාපත්ලස සන්තෝෂයෙන් නිරෝගිමත් ඉන්නකොට ආයතන වලින් ලාභ ලබනකොටත් අපි බෝධි පූජා තියන්න එපාය. කවදාවත් එහෙම කරන්නේ නැණි අපි. අනතුරු කරදරයක් වෙනකොට බුදුන්ගේ පීඨ පතනවා. සතුටෙන් සාමයෙන් ප්‍රීතියෙන් ඉන්නකොට, විවේකයෙන් ඉන්නකොට කවදාවත් පීඨ පතන්නේ නැහැ. අද ලෝකේ හැමෝටම නිවන අවශ්‍ය වෙන්නේ වයසට යනකොට, මරණ බය දැනෙනකොට. බිරින්දෑවරු අනාචාරය ඇසිරෙනකොට, ස්වාමි පුරුෂයෝ අනාචාරය ඇසිරෙනකොට, ස්වාමි පුරුෂයෝ බීබද්දෝ වෙනකොට, දේපල හයිමි වෙනකොට, දරුවෝ කියන දේවල් හාන් නැතුව ඉතුවක්කාර වෙනකොට, දැන් අපට නිවන අවශ්‍ය වෙන්නේ නැද්ද? සසර දුකයි දුකයි කියලා හැමතැනම බිත්ති පෙළෙන්ද කෑගාන නැද්ද? මේක තරුණ කාලේ පෙම්බැඳෙනකොට කෑගාන්න තිබුණනේ. වස්තු එකතු කරලා එකතු කරලා පෙට්ටගම් පුරවනකොටත් කෑ ගන්න තිබුණානේ. එහෙම මානසිකත්වයක් එදා අපට ආවේ නැහැ. එහෙනම් මේ හැම දෙයතුලින්ම අපි එක්ක අනාගතේ ජීවත් වෙලා නැත්නම් අතීතේ ජීවත් වෙලා, මේක නේද මේකේ යථාර්ථ ඇත්ත? මේ ඉන්න தත්ත්වය තේරුම් ගන්නට ඕනේ. මේකත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේම තවත් එක කොටසක්. මේ පේන දේවල් විතරයි ඇත්ත. එක භික්ෂුවක් ඉන්නවා, නාපැලයක් කුටිය ළඟ ඉටවලා ඒක දිහා බලාගෙන සිනා පානවා. අනේ පින්වත් ස්වාමිනී, මොකද ඔබ වහන්සේගේ සිනාවට හේතුව කියලා කිව්වාම, මේක ලොකු වුණාම, මේ ගහේ ගොඩාක් කොළාවාම, මේ මිදුල සම්පූර්ණයෙන්ම සීතල වෙලා යනවා. නා බෝධිය යට භාවනා කරන්න මට වාසනාව ලැබෙනවා. කිසිම අවුවක් ලැබෙන්නේ නැහැ. මගේ කුටිය සම්පූර්ණයෙන් සීතල වෙලා එවනට ගොදුරු වෙනවා. ඒ කාලේ එනකම් මං සන්තෝෂයෙන් බලාගෙන ඉන්නේ මට මැවිලා පේනවා. මං ඇව්වා නාබෝධියක් ඒ වගේ තත්ත්වයකට අවුරුදු කීයක් ඇයිද පින්වත් ස්වාමිනේ? අඩුම තරමින් අවුරුදු 60ක්වත් යයි ස්වාමිනේ. දැන් අවුරුදු කීයද? දැන් අවුරුදු 70යි. 70ට 60ක් එකතු කළාම උන්වහන්සේ එතකොට අපවත් වෙලා අවුරුදු 30ක් වෙලා. දැන් මේ හැවනේ භාවනා කරන්නේ කවුද දන්නේ? මෙන්න අපේ තපස්වරුන්ගේ වර්තමාන තත්ත්වය. සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන තමයි කියලා තියෙන්නේ. සසර දුක නිවෙන්න තමයි පැවිදිලා තියෙන්නේ. හැබැයි ඉන්නේ වර්තමානේ නෙමෙයි. තවත් අවුරුදු 70කට 60කට එයා. එතකොට කොහොමද යා නිවන් දකින්නේ, සෝතාපන්න වෙන්නේ? මේ වර්තමානේ ඉන්න කෙනා, අනාගතේ එච්චර දුර ඉන්න කෙනා සෝතාපන්න කරන්න ක්‍රමයක් නැහැ. එයාව ඒ දුරේ ඉඳලා එක්කගෙන එන්න ඕනේ. මෙතනට ආවොත් විතරයි සෝතාපන්න වෙන්නේ. එතන ඉන්න කෙනෙකුට බණක් තේරෙන්නේ නැහැ. කමඨාණක් වැඩෙන්නේ නැහැ. අද අපේ ජීවිතයේ අනන්ත අප්‍රමාණ මේ වගේ දුෂ්ටි මිදුලදියා බලාගෙන අනාගත ලෝක හදනවා. මේ වගේ තැනක් හදන්නට ඕනේ, මෙතන සක්මනක් හදන්නට ඕනේ, මෙතන පඩිපෙළවල් දෙකක් හදන්නට ඕනේ, මෙතන ගල් තලාවක් තියලා පස් දාන්නට ඕනේ කියලා අර අනාගතයේ තියෙන දේවල් පිළිබඳව කල්පනා කරනවා. එතකොටත් අපි හාන්න කැමති ප්‍රශ්නයක්, අනේ ස්වාමිනේ හද උදේ ගියේ පඩිපෙළ දෙකට කකුල තියලා නෑ, නිකන් ගිය අර තින අර තලාවට අත කකුල තියලා ගියේ. එහෙනම් ඒ විදිහටම යන්න පුළුවන්නේ? යන්න බැරි නම් පඩිපෙලක් හදන්න පුළුවන්. දැන් අද හුදෙත් ගියේ පඩිපෙලක් නැතුව නම් ඉතින් ඒ ක්‍රමයටම ගියාම ඉවරනේ. ඇයි අපි අනාගත ලෝක හදන්නේ? අපි කමඨාන් වඩලා ඒ කමඨාන් වලින් ප්‍රතිඵල නොලැබෙනකොට, ආර්ය මාර්ගයේ වැටහෙන්නේ නැති වෙනකොට, සම්මා දිට්ඨි ඥාණය අපට පාළ වෙන්නේ නැති වෙනකොට පුදුජන මානසිකත්වයට මේ වගේ ලෝක මැවෙනවා. හිටපු ගම එක එක අදහස් පාළ වෙනවා. එක එක මානසික විඩාවන් වලට තමන්ගේ සිත සංසිඳව ගන්න මොනවරි වැඩක් අටව ගන්නවා. මේවා අපේ දුර්වලකම්. අපි නොදැනුවත්ව අනාගතයක් ඇදෙනවා. අපි නොදැනුවත්ව අතීතයේ ජීවත් වීමක් අට ගන්නවා. මෙන්න මේ තත්ත්වයන් මගහරින්නට ඕනේ. නිතර වර්තමානයේ ඉන්න අපේ සිතට අපි උරු කරන්නට ඕනේ. මේ ලෝකයේ හැම දෙයක්ම වර්තමානයට පමණයි සීමා වෙන්නේ. හැම දෙයක් තුළම වර්තමානයේ අපට දකින්න පුළුවන් නම් එයා ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ ආර්ය ජාතියේ ඉපදෙන කෙනෙක්. අපි මේවා දකිනකොට හැම තිස්සෙම අපිට ගාක් පේනකොට ඒ ගා නෙමෙයි පේන්නේ. මේකනම් අවුරුදු 25ක් විතර පරණයි. දැන් බලන්න අවුරුදු 25ක ඈතට ගිහිල්ලානේ. පොල් ගා දකින්න බෑ අවුරුදු 20ක් ඈතට යනවා. කොස් ගා දකින්න බෑ අවුරුදු 40ක් ඈතට යනවා. එහෙනම් මේ ගස් කොළන් දකින්නකොට පවා අපි ජීවත් වෙන්නේ අතීතයේ. එයා කොහමද වර්තමානයේ සම්මාව දකින්නේ? මධ්‍යම ප්‍රතිපදාවට කොහමද යාගේ සිත පීටන්නේ? මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්න විදියක් නැහැ. එයා මධ්‍යස්ථයක් අඳුරන්නේ නැහනේ. අතීතය කියන්නේ එකන්තයක්, අනාගතය කියන්නේ තවන්තයක්. ඒ අන්ත දෙකේ නම් එයා වැඩිපුර ජීවත් වෙන්නේ. එයා කොහමද වර්තමානයේ කියන මධ්‍යම ප්‍රතිපදාවට එන්නේ? එයා කවදාවත් මධ්‍යස්ථ වෙන කෙනෙක් නෙමෙයි. ගාක් දකින්නකොට ඒකේ වයස බලන්න එපා. ගා විතරක් දකින්න. ගස්කොළන් දකින්නකොට ඒ දකින්න දේ පමණක් දකින්න. ඒක අවුරුදු 5කට පස්සේ මේමයි, අවුරුදු 2කින් කොළ හැදුනාම මේමයි, තව ටිකක් උස ගියාම ඒකේ එවන මේ විදියට ඇදෙනවා. ඒ මනක්කල්පිත ලෝක අපි හදාගෙන නඩත්තු කරන මානසික ලෝක. ඒ අවුරුදු 2කට පස්සේම එවන අපට ලැබෙයිද? ඒ වගේ පරිසරයක් මෙතන සැකසෙයිද? ඒ වගේ මානසිකත්වයකින් මට එතන ජීවත් වෙන්න ලැබෙයිද? ඒ තරම් ආයුෂ මට ලැබිලා තියෙනවද? මේ මොකවත් ස්ථීර නෑ නේද? ඇයින සෑම දෙයක් තුළම අපි වර්තමානයේ තුල ඉන්නට ඕනේ. යම්කිසි කෙනෙක් තරහෙන් කතා කරනකොට මේ කතා කරන්නේ එදා අසුවල් දේ නිසා කියලා අපි එකක් හදා ගන්න නැද්ද? දැන් ඇයිච්ච දේ නෙමෙයි, එදා ඒ කාරණාවට ගිහිල්ලා එයා අතීතයට ගිහිල්ලා කතා කරනකොට හිතෙනවා මෙයා කතා කරන්න ටික රාගයක් ඇතුව, ඒ කියන්නේ මෙයා යම්කිසි අනවශ්‍ය බලාපොරොත්තුවක් ඇතුව මේ කතා කරන ඇදුව අනාගත බලාපොරොත්තුවක්. ඇයින සෑම වචනයකටම අපි එක්කෝ අතීතයක් හදනවා නැත්නම් අනාගතයක් හදනවා. අපි කොහමද සම්මාවේ වර්තමානයේ පීටන්නේ? අපි සෝවන් වෙන්නේ නැත්තේ මේ වගේ අඩුපාඩු තියෙන නිසා. එයා රාගයත් එක්ක කතා කළත් හිතේ එකක් තියාගෙන කතා කළත් ඒක අපට අදාළ එකක් නෙමෙයි. දැන් ඇහෙන්නේ මොනවද? ඒකට අනුව උත්තරේ දෙනවා. ඒ වර්තමානයේ ඉඳ අපි දක්ෂ වෙන්න එපාය. ඒ සම්මා සෝතේ අපි වඩන්න එපාය. පේන කිසිම දෙයක වර්තමානයක් නැහැ. ඔක්කොම තියන්නේ අතීතයයි අනාගතයයි. ඒ හැමතැනම වඩලා තියෙන මිත්‍යා දෘෂ්ටි. ඇයෙනකොට අසවල් දවසේ ආවල් වැරද්දට තමයි මේ දොස් කියන්නේ බනින්න කියලා අතීතයේ ඉන්නවා. නැත්තම් මේ විදිහට කතා කිරීම තුළින් අරවල්ගේ දේවල් බලාපොරොත්තු වෙනවයි කියලා අනාගතයට යනවා. ඒ හැමතැනම අපි වඩලා තියෙන්නේ සම්මා සෝතය නෙමෙයි මිත්‍යා සෝතය. ඒක ඔප්පු වෙලා ඉවරයි. අපි ඇසිරීම් රටාවලින් අපි බලාපොරොත්තු වෙන්නේ නැද්ද? හොඳ දායකයෙක් ආවම අපි ගොඩාක් සිල්වත් කියලා පෙන්නනවා, ගුණයාපත් කියලා පෙන. ඇයි? එයාගේ බැංකුවේ තියෙන සල්ලි ටික ගෙනල්ලා මේ ආරන්නේ පුරවන්න එපාය ගොඩනැගිලි වශයෙන්. වත්කම් වැඩියෙන් තියෙන කට්ටිය ලවලා පාරවල් අදාන්න එපාය, ලිං ආරවන්න එපාය. එහෙනම් ඒ අයගේ දේපල උදුරගන්න දැන් බොහොම සිල්වත් විදියට බොහොම ගුණයක් විදියට පින්ඩපාත යනකොට මේ දැන් රාත් වෙලා මේ දැන් අනාගාමී වුණා වාගේ අපි යන්නේ නැද්ද? ඒ අය රවට්ටලා ඒ අයගේ සෑම දෙයක්ම බලාපොරොත්තුෙන් අපි මේ දේවල් ඉෂ්ට කරගන්නේ නැද්ද? ඇත්තටම අපි ඒ වගේ සාන්ත දාන්තව යන්නේ අපේ ಗುಣ පෙන්වන්න නෙමෙයි, ඒ අයගෙන් අනාගතේ ප්‍රත්‍ය ගන්න අවශ්‍ය නිසා, ඒ අයගේ දේපල අපේ නමට අරව ගන්න ඕන නිසා. දැන් අපි ඉඳලා තින්නේ අනාගතේ. අපිට ඒගොල්ලන්ගෙන් ගොඩාක් දේවල් ලැබුණා. ඒගොල්ලෝ දොස් කියන්න පුළුවන්. ලැබිච්ච දේවල් අපෙන් නැවත ගන්න පුළුවන්. ඒ ටික රැක ගන්න දැන් අපි රඟපානවා සිල්වත් ගුණවත් ලෙස. දැන් ඉන්නේ අතීතේ. අපි මේ ලෝකේ ජීවත් වෙන හැම මොහොතෙම සම්මා වායාමයේ අපි වඩන්නට ඕනේ. අපි අපිට ලැබිච්ච දේවල් අයිමි වෙයි කියලා ඒක නඩත්තු කරන්න අපි අනවශ්‍ය විදිහට අපි නැති ඒවා තියෙනවායි කියලා පෙන්වන්න රඟපාන්න අපි ඇවිදිනවා, කතා කරනවා, ජීවත් වෙනවා. අනාගතයේ යමක් ලබා ගන්න ඕනවට නැති ගුණ ධර්ම තියෙනවායි කියලා අපි රඟපාන්නේ නැද්ද? ඒ ගුණ ධර්ම අපි තුල තියෙනවායි කියලා අපි ජීවත් වෙන්නේ නැද්ද ඒ විදිහට? දැන් අපි ජීවත් වෙන්නේ අනාගතේ. නැති ගුණයක් තියෙනවයි කියලා පෙන්නුවාම දැන් අපි පරාජිකා නේද? උත්තරි මනුස්ස ධර්ම නෙමෙයිද මේ විකුණන්නේ? මම කුටියේ ඉන්නේ කොයි විදියටද? සේනාසනේ ඉන්නේ කොයි විදියටද? මම හැවිදින්නේ ගමන් කරන්නේ කොයි විදියටද? ඒ විදියටම පින්ඩපාතේ ගියා නම් එයාගේ මානකමවත් අඳුම තරමේ රැකෙනවා. රාතන් වහන්සේලා මැවිලා පේනවා අර මිනිසුන්ට. වටපිට බලන්නේ මී කියලා සද්දයක් නැහැ. ලස්සන්ට ස්වාමීන් වහන්සේලා දෙනමක් අතර තියෙන ඉඩපාරියාසේ හරියට මේ විදිහට නිකන් ලණුවක් ගාලා නූලක් තියලා මැන්නා වාගේ. හැබැයි පින්ඩපාතේ කරගෙන වළඳන තැනට ගියාම අර මිනිසුන්ට පොළොව පලාගෙන යන්න හිතෙනවා. ඇයි? කෙසෙල් ගැටි වලින් ගා ගන්නවා, බැන ගන්නවා, උදුර ගන්නවා, පෙරල ගන්නවා, රිලවුන්ට කලකිරෙනවා. අපිට වඩා විශාල සත්තු වර්ගයක් ඉන්නවා, අපිට වඩා අසංවර සත්තු වර්ගයක් ඉන්නවා. ඒ තරම් අපේ විනය පිරීලා නැද්ද? වර්තමානයේ අපි දකින්නට පුරුදු වෙන්න ඕනේ. මගේ වර්තමානයේ මේක, මගේ ಗುಣ ටික මේක, මගේ අගුණ ටික මේක. ඒකට ගැළපෙන විදිහට මං ජීවත් වෙන්නට ඕනේ. මම එකක් රඟපාලා අනාගතයේ හිටියොත් ඒ කියන්නේ මගේ මානකම මං විකුණනවා. මම පොඩි කාලේ ඉඳලා පුරුදු වෙලා තියන්නේ අයියෙන් ඇවිදින්න නම් ඒ වේගෙටම ඇවිදිනවා. ඇයි? මිනිස්සු දැක්කාම සාන්ත දාන්තෝ යන්න ඕමනාවක් නැහැ. ඒකෙන් වෙන්නේ මගේ මානකම යන එක. පුංචි කාලේ ඉඳලා පෞරුෂත්වයේ වැඩි නම් මං කතා කරන්නේ ගැඹිරව උස්සන්ින් නම් ඒ විදිහටම කතා කරනවා. මිනිස් ඉදිරියේ මම සාන්ත දාන්ත වෙන්න අවශ්‍ය නැහැ. බොහොම ලාමක සරල වෙන්න අවශ්‍ය නැහැ. පින්වත් මෑණියනි, පින්වත් උපාසකිනි කියලා බොළඳ වෙන්න ඕනේ නැහැ, උරතල් වෙන්න ඕනේ නැහැ. එහෙම කිරීමෙන් නැති ගුණයක් මන් තුල තියෙනවා. මගේ සිත ගොඩාක් ශ්‍රේෂ්ඨයි, නිර්මලයි කියලා මම මේ පරාජිකාවට දොරක් මේ හරින්නේ. මානකම නැති කරගන්න පොටක් මේ පාදන්නේ. මේ අඩුපාඩු දුර්වලකම් අපි අදා ගන්නට ඕනේ. මගේ වර්තමාන චරිතය කුමක්ද කියන එක පිළිබඳව හොඳ සීයක් තියෙන්නට ඕනේ. ඒ චරිතයට ගැළපෙන විදිහට ජීවත් වෙන්න ඕනේ. ಗುಣධර්ම දවස ගානේ වැඩෙනවා. වැඩෙන්න වැඩෙන්න චරිත ඉබේ වෙනස් වෙනවා. ඒ ඉබේ වෙනස් වීමට ඉඩ දෙන්න උවමනාවෙන් නැති එකක් රඟපාන්න පෙන්වන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ එක්කෝ අතීතයේ ජීවත් වෙන එක, නැත්නම් අනාගතයේ ජීවත් වෙන එක. කොතන ජීවත් වුණත් මානකම ගියා. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ දුර්වලකම් තිබුණා මේ වෙනකොටත් පවතිනවා මේ අඩුපාඩු දුර්වලකම් නිවැරදි කරගන්නට ඕනේ ඇසකන දිව නාසය සමසිතෙන් අපි වර්තමානයේ ස්පර්ශ කරන්නට ඕනේ අපි වර්තමානයේ තුල ජීවත් වෙන්න අපේ සිතට පුරුදු පුහුණු කරන්නට ඕනේ මධ්‍යමා පටිපදාන යෝගෝ අන්තා කියලා කියන මේ මධ්‍යස්ථ යෝගිය තුල ඒ අන්තයේ තුල තමයි නිවන තියෙන්නේ. එහෙනම් අපි නිවනෙන් ඈත් වෙලා ජීවත් වෙන්න අනන්ත අප්‍රමාණ වෙරදරුවා නිවනේ ජීවත් වෙන්න වෙරදරුවේ නැ. හදේ ඉඳලා නිවන තුල ජීවත් වෙන්න අපි වෙරදරන්නට ඕනේ. නිවනේ ජීවත් වෙන්න දක්ෂ වෙන්නට ඕනේ. නිවනේ ජීවත් වෙනවායි කියලා කියන්නේ වර්තමානයේ හඳුනගෙන ඒ වර්තමානයේ තුල ජීවත් වීම. සම්මා සතිය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මානිනී සම්මා සතිය වඩන්න කියලා. අපි මේ සම්මා සතිය වඩන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. වාඩි වෙලා ඉන්නකොට පාසල් ඇවිරිදි අපිට මතක් වෙන්නේ නැද්ද? තරුණ ඇවිරිදි කාලේ අපිට මතක් වෙන්නේ නැද්ද? ගිහි කාලේ ජීවත් වෙච්ච දේවල් මතක් වෙන්නේ නැද්ද? ස්වාමි පුරුෂයා භාර්යාව දූ දරුවෝ ඥාතියෝ සහෝදරයෝ මතක් වෙන්නේ නැද්ද? ඒ කාලේ කරපු ව්‍යාපාර අම්බ කරපු දේවල් අපිට අයිමි වෙච්ච දේවල් ලැබිච්ච දේවල් ඒ හැම දෙයක්ම මතක් වෙන්නේ නැද්ද? දැන් අපි ඉන්නේ අතීතේ නේද? මම පැවිද්දේ මට කිසිම අබුදරුවෝ කවුරුත්ම නැහැ. මට ජාති මිත්‍රාදීන් නැහැ. මට ගෙවල් දොරවල් නැහැ. මට අම්බ කරපු දේපොළ මොකවත් නැහැ. මම යාචකයෙක්. මම පිණ්ඩපාතේ කරගෙන යන එනමක් නැතුව තථාගතයන් වහන්සේගේ සරණ යන කෙනෙක්. කවුරු හරි ඇවිල්ලා මට ගහලා ගියා ඇයි ගැව්වේ කියලා ආහන්න කෙනෙකුත් නැහැ මට පීඩ වෙන්න කෙනෙකුත් නැහැ ලෙඩ වෙලා ගායට වැටිලා මං අපවත් උනා මාව අරංගිලා වල දාන්න කෙනෙකුත් නැහැ මෙන්න මේ තත්ත්වයක ඉන්නවා ඒක තමයි වර්තමානය ඒක තමයි ඇත්ත වර්තමාන ඇත්ත මට අමතක වෙලා මම තනාපු මාලිගාවල් මගේ වත්කම් මගේ ගෙවල් දොරවල් ඉඩකඩ මේවත් එක්ක මම කොහොම ගාම්භීර ජීවිතයක් ගත කරනවා මම ඉතාලි ඉන්නවා මට මේ තරම් දේපොළ තියෙනවා දේපොළ තිබුණේ ගීයට පැවිද්දට මොන දේපොළද නූල් පොටක්වත් නැහැ ඇයි මේ වර්තමානයේ තේරුම් ගන්න නැත්තේ මේ වර්තමානයේ තේරුම් ගන්න පිළිගන්න ඒ නියතමානිකම හදා ගන්න නැත්තේ අපේ ජීවිතයේ මේ වගේ දුර්වලකම් අනන්තයි අප්‍රමාණයි අපේ සිත නිතරම අනාගත ලෝක හදනවා අනාගත මානසිකත්වය අදාගෙන එක්කෝ අනාගතයේ ජීවත් වෙනවා නැත්නම් අතීතයේ වෙච්ච දේවල් කල්පනා කරගෙන අතීතයේ ජීවත් වෙනවා අතීතයේ ජීවත් වුණොත් එයා ජීවත් වෙන්නේ මිත්‍යා දිට්ඨියේ අනාගතයේ ජීවත් වුණොත් ඒ ජීවත් වෙන්නේ මිත්‍යා දිට්ඨියේ වර්තමානයේ දැනගෙන මම තාපසයෙන් මම ಗುಣවඩන කෙනෙක් නිවීමට පමණයි මම සිතන්නේ මම සම්මා සතිය පමණයි මම මෙනෙහි කරන්නේ කිනක තුල හිටියොත් විතරයි එයා තාපසයෙක් වෙන්නේ එතකොට විතරයි වර්තමානය තුල එයා පවතින්නේ එතකොට තමයි නිවනේ ජීවත් වෙන ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ මෙච්චර කාලයක් අපි ජීවත් වෙලා තියන්නේ නිවනේ නෙමෙයි වර්තමානයේ නෙමෙයි අපි අනාගතයේ ජීවත් වුණා අතීතයේ ජීවත් වුණා දකින හැම දෙයක් තුළම එක්කෝ අතීතයක් දැක්කා නැත්නම් අනාගතයක් දැක්කා හැයෙන හැම වචනයක් තුළම අතීතයක් අදාගත්තා නැත්නම් අනාගතයක් අදාගත්තා ජීවත් වෙන හැම ඉරියව්වක් තුළින්ම එක්කෝ අතීතයක් අපි රඟපෑවා නැත්නම් අනාගතයක් අපි රඟපෑවා හැම සිතවිල්ලක් තුළම මේ ප්‍රශ්නයේ දෝෂය අපි තුළ තිබුණ නැද්ද? අපි සෝතාපන්න උන් නැත්තේ ඇයි කියලා අනිත් අයගෙන් ආන්න එපා. පරිචිත්ත්‍ය තියෙන කට්ටියගෙන් ආන්න එපා. කන්නඩිය දිහා බල්ලා ආන්න මම සෝතාපන්න උන් නැත්තේ ඇයි කියලා. එතකොට කන්නඩිය තියෙන රූපය කියයි. තමන් සෝතාපන්න උන් නැත්තේ වඩලා තින්නේ සම්මාදිට්ඨිය නෙමෙයි මිත්‍යාදිට්ඨිය. වඩලා තින්නේ සම්මා කම්මන්තය නෙමෙයි මිත්‍යා කම්මන්තය. වඩලා තින්නේ සම්මා ජීවේ ආජීවේ නෙමෙයි මිත්‍යා ආජීවය වරලා තින්නේ සම්මා වායාමය නෙමෙයි මිත්‍යා වායාමය වරලා තින්නේ සම්මා සතිය නෙමෙයි මිත්‍යා සතිය මේ අඩුපාඩු නිසා තමයි සෝතාපන්න උන් නැත්තේ සම්මා දිට්ඨියටපත් උන් නැත්තේ කියලා අර ඇතුළ තින රූපේ අපට තරවටු කරලා පුළුවන් නම් ඇඟිල්ල දික් කරලා අපට සැර කරලා මේක කියලා දෙයි අපි මේ අඩුව හදාගෙන නැහැ. පැය 24 පුරාම අපි මිත්‍යාව වඩ වඩා අතීතයේ අනාගතයේ ජීවත් වෙලා අපි කොහමද සෝතාපන්න වුන්නේ? මේ කමඨාන වැඩුන්නේ නැහැ. මට කමඨාන වඩා ගන්න හරියට මේකට උපදෙස් දුන්නේ නැහැ. ගුරුවරු මට උදව් කළේ නැහැ කියලා මං චෝදනා කරන්නේ කොහමද? එහෙම චෝදනාවක් අපි තුල ඇති වෙනවා නම් ඒ කාන්ත වශයෙන් අපි පොළොව පලාගෙන යනවා. නැත්තම් ඔළුව අතරට පැලෙනවා. හේතුව කමඨාන නිවැරදි ගුරුවරයාගේ උපදේශ අවවාද අනුශාසනා සියලු දේම නිවැරදි. මම වඩලා තියන්නේ සම්මා වෙනුවට මිත්‍යාව. මම වඩලා තියන්නේ ආර්ය වෙනුවට අනාර්ය. මම වඩලා තියන්නේ ගුණ වෙනුවට අගුණ. එහෙනම් පුළුවන් තරම් මම ඉපදීමට වැඩ කරලා ඇයි මගේ ඉපදීම නැවතුන්නේ නැත්තේ කියලා ගුරුවරුන්ට බැනලා අරියනවද? සාසනයට බැනලා අරියනවද? ත්‍රිපිටකයට දොස් කියලා අරියනවද? ඒ හැමතැනම දොස් කියා ගන්නට ඕනේ මට මගේ දුර්වලකම් වලට අඩුපාඩු වලට. මෙන්න මේ දුර්වලකම් අඩුපාඩු නිවැරදි කර ගන්නට ඕනේ. මම ලබාපු මිනිසත් භවයේ තුල රාහත් වෙලා ඒකාන්ත වශයෙන්ම පිරිනිවන් පාන්න මට ඕනේ නම් මගේ ඇසකන දිව නාසය සමසිත තුල නිතරම පවතින මේ අතීත தත්ත්වය අනාගත தත්ත්වය නිරෝධ කරන්නට ඕනේ, නිර්වෘල් කරන්නට ඕනේ. එයාව වර්තමානයේ ජීවත් වෙන පවතින කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. ඇස වර්තමානයේ පවතිනවා නම්, කන වර්තමානයේ පවතිනවා නම්, වචනේ වර්තමානයේ පවතිනවා නම්, කය වර්තමානයේ පවතිනවා නම්, සිත වර්තමානයේ පවතිනවා නම් ඒකාන්ත වශයෙන්ම එයා මේ ලෝකේ රාතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. අනිවාර්යයෙන්ම මේ ලබාවු මිනිසත් භවයේම පිරිණිවෙනවා. එහෙනම් අපේ අසකන දිව නාසයේ සමසිත අපි වර්තමානයේ පවත්වා ගන්න නැති එකේ අඩුව අපි හදාගන්නේ නැති වෙනකොට කොහමද කමඨානට අපි දොස් කියන්නේ? අපි කොහමද අපේ පැවිදිකම කෙලේ අපි කලකිරෙන්නේ? ඒවට නෙමෙයි අඩුව තියෙන්නේ, අපි මේක අදාගත්තේ නැති එකේ අඩුව. එහෙනම් අද ඉඳලා අපේ දුර්වලකම් අපි නිවැරදි කරගනිමු. අපේ අඩුපාඩු අපි අදාගනිමු. ඇසකන දිව නාසය සමසිත කියන ආයතන හයම වර්තමානයේ ජීවත් වෙන ඒ සම්මාව අපි වඩමු, පුරුදු පුහුණු කරමු. හැම මොහොතක් තුලම ඇසකන දිව නාසය සමසිත වර්තමානයේ ඉන්නවද නැද්ද කියන එක පිළිබඳව 100% පවතිමු. සමහර දේවල් දකින්නකොට ඒ දකින්න ඒ සම්මා දිට්ඨිය තුළ මිත්‍යා දිට්ඨිය අනන්ත අප්‍රමාණ තියෙනවා. ඒක දැක්ක ගමන් අපිට හිතෙනවා අසුවලා මේක අතේ තියා නිටියා, එයා තමයි මේක මෙතන තියලා ගියන් තියෙන්නේ, බලන්නකෝ මේක මෙතන නෙමෙයිනේ තියන්න ඕනේ කියලා එයාට බයිනවා. ඇත්තට මොකද වෙලා තියෙන්නේ? අසුවලාගේ අතේ තිබුණා, අසුවලාගේ අතින් අසුවලා ඉල්ලගෙන, අසුවලාගේ අතින් අසුවලා ඉල්ලගෙන, අසුවලාගේ අතින් උපාසක මාත්‍යා ඉල්ලගෙන, උපාසක මාත්‍යා තමයි අතන තියලා ගියන් තියෙන්නේ. හැබැයි බැනලා අර පළවෙනි ඒ ස්වාමීන් වහන්සේට මේ බැනලා නිඳා කරලා තියෙන්නේ. එහෙනම් දකින්න දේ තුලින් අපි අතීතයේ නේද අපි සම්පූර්ණම ඇත්ත කියලා පිළිගත්තේ? දැකපු දේ තුලින් අපි අතීතය ගොඩනගාගෙන නේද ඒ අහිංසක භික්ෂුන් වහන්සේට නිඳා අපාස කළේ? එහෙනම් දකින්නම දෙයක් තුලින්ම අපි අතීතයක් නඩත්තු කරනවා, එයිම නැත්තම් අනාගතයක් නඩත්තු කරනවා. මේක අදාගත්තා නම් ඒකාන්ත වශයෙන්ම සම්මා දිට්ඨිය. හැම දෙයක් තුළින්ම අපි එක්ක අතීතයක් නඩත්තු කරනවා, නැත්නම් අනාගතයක් නඩත්තු කරනවා. මේක හදාගත්තා නම් ඒකාන්ත වශයෙන්ම සම්මා දිට්ඨිය. කතා කරනකොට එක්ක අතීතයක් නඩත්තු කරනවා, නැත්නම් අනාගතයක් නඩත්තු කරනවා. අනාගතේ ලැබෙන්න තියෙන බලාපොරොත්තු ප්‍රත්‍යයෙන් වෙනුවෙන් අපි වචන වාක්‍ය ලස්සනට අදලා ඒ කටියට සංග්‍රහ කරනවා. පින් අනුමෝදන් කරලා නැති ආනිසංස පවා නිකන් මවලා කියනවා. ඇයි? ඒගොල්ලන්ගෙන් ගොඩාක් දේවල් ගන්න අපට තියෙන බලාපොරොත්තු, ඒ අනාගත ආසාවල්. මේ හැම දෙයක් තුළින්ම අපි නඩත්තු කරන්නේ අතීතයක් අනාගතයක් නේද? මේක අදාගත්තා නම් ඒකාන්ත වශයෙන්ම සම්මා දිට්ඨි. අපේ චරිතය මොකද්ද? පුතුජන නම් පුතුජන විදිහට ජීවත් වෙනවා. සෝවාන් සකුර්දාගාමි අනාගාමි අරියත් නම් ඒ චරිතයට ගැළපෙන විදිහට ජීවත් වෙනවා. එයා පරාජිකා වෙන්නේ නැහැ. එයා උත්තරී මනුෂ ධර්ම. එයා කෙලසන්නේ නැහැ. හේතුව එයා තුළ තියෙන සෝවාන් ඵලයට අනුව එයා ජීවත් වෙනවා. එයා තුළ තියෙන සකුර්දාගාමි ඵලයට අනුව ජීවත් වෙනවා. එයාගේ අනාගාමි ඥාණයට ගැළපෙන විදිහට එයා ජීවත් වෙනවා. එයා තුළ පවතින අරියත් මාර්ගයට ඥාණයට අනුව ජීවත් වෙනවා. එයා පුතුජනයි. ඒ පුතුජන ස්වභාවයට ගැළපෙන විදිහට ජීවත් වෙනවා. ඒකාන්ත වශයෙන්ම එයා කවදරි දවසක ආර්ය ජාතිය ඉපදෙනවා. අපේ චරිතය තුළින් අපි නැති එක මවල පෑවාම, නැති ගුණයක් අපි හදලා පෙන්නුවාම, අපි ළඟ නැති ගුණධර්මයක් තියෙනවාය කියලා අපි ඒ විදිහට ඇසුරුනාම, ඒ විදිහට රඟපෑවාම අපි එක්ක අතීතයක් නඩත්තු කරනවා, නැත්තම් අනාගතයක් නඩත්තු කරනවා. ඒක තුළින් අපි අපේ ජීවිතය කෙලස ගන්නවා. එහෙනම් මේ අඩුව අදාගත්තොත් අපේ චරිතවල අතීත අනාගත නඩත්තු කරන අඩුව අදාගත්තොත් ඒ කාන්ත වශයෙන්ම සම්මා දිට්ඨියට පැමිණෙනවා. අපේ චෛතසිකවල අපි එක්ක අතීතයක් නඩත්තු කරනවා අනාගතයක් නඩත්තු කරනවා. අද රාත්‍රී කාලයේ කල්පනා කරනකොට සැතපීලා විවේකයෙන් ඉන්නකොට හොඳට මෙනෙහි කරලා බලන්න පැමිණෙන සිතුවිලි 1000ක් තියෙනවා නම් දාසක 500ක්ම තියන්නේ අතීතයේ නෙමෙයිද? ඒකෙන් 498ක්ම තියෙන්නේ අනාගතයට නෙමෙයිද? මේ වගේ සිතුවිලි එනවායි කියලා දැනගත්ත මොහොතේ එකක් දෙකක් 10ක් 15ක් වෙන්න පුළුවන්. ඒවා විතරයි වර්තමානයයි. දැනගත්ත මොහොතේ 100 පැවතුණා. ඒක පමණක් වර්තමානයේ බවට පත් වුණා. අනිත් ඔක්කොම තිබිලා තියෙන්නේ අතීතයයි අනාගතයයි. එහෙනම් තමන්ගේ සිත අතීතය අනාගතය තියෙනවා නම් තමන්ගේ සිත අතීතයයි අනාගතයයි නඩත්තු කරනවා නම් එයා කොහමද සෝතාපන්න වෙන්නේ සම්මාදිට්ඨියට එන්නේ එයා මධ්‍යම ප්‍රතිපදාවට එන්නේ කොහමද වර්තමානයේ ජීවත් වෙන්නේ කොහමද මේ අඩුව හදාගත්තොත් සම්මා සතිය තුලින් එයා ඒකාන්ත වශයෙන්ම එයා සෝතාපන්න වෙන්නේ නැද්ද එයා ආර්ය මාර්ගයට වැටෙන්නේ නැද්ද සම්මාදිට්ඨියටපත් වෙන්නේ නැද්ද එහෙනම් අපේ ජීවිතවල මේ වගේ අඩුපාඩු අනන්තයි අප්‍රමාණයි මේ සෑම දුර්වලකමක්ම නිවැරදි කරන්නට ඕනේ අපි තුල පවතින මේ වගේ අනාවබෝධයන් අපි නිවැරදි කර ගන්නට ඕනේ. අසකන දිව නාසය සමසිත කියන ආයතන හයම වර්තමානයේ පවත්ව ගන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. වර්තමානයේ පවතිනවදයි කියලා නිතරම සොයා බලලා අඩුපාඩු නිවැරදි කර ගන්නට ඕනේ. අසකන දිව නාසය සමසිතේ සිත පීඩා 100 පවත්න්නට ඕනේ. නිතරම වර්තමානයේ ඉන්න අපි 100ෙන් ඉන්නට ඕනේ. මේ කමඨාන වඩන්න පුළුවන් සෑම කෙනාටම මාර්ගඵල ලැබෙනවා. නිවැරදිව වඩන සෑම කෙනාම ඒකාන්ත වශයෙන්ම රාහත් බෝධියෙන් පිරිනිවෙනවා. එහෙනම් අපිත් මේ සම්බුද්ධ ශාසනය තුළ රාහත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ කමඨාන වඩමු. අපේ අසකන දිව නාසයේ සමසිත මෙච්චර කාලයක් අතීතයේ ජීවත් වුණා අනාගතයේ ජීවත් වුණා අද ඉඳලා මේ තප්පරේ ඉඳලා අපි වර්තමානයේ ජීවත් කරනවා වර්තමානයේ ජීවත් වෙනවා. දකින හැම දෙයක් තුළින්ම පේන්නේ මොනවද? ඒ වර්තමානයේ විතරක් දකිනවා. අනාගතයයි අතීතයයි අපි දකින්නේ නැහැ. හැයෙන හැම දෙයක් තුළම හැයෙන්නේ මොනවද? ඒක විතරක් අපි අහනවා. එතන ඥාත අතීතය අනාගතය ගැන මනක්කල්පිත ලෝක හදාගන්නේ. ඉතන දේ පමණක් කියනවා. අතීතය ගැනවත් අනාගතය ගැනවත් බලාපොරොත්තු තියාගෙන වචන හදන්න යන්නේ. මෙන්න මේ අඩුව අපි නිවැරදි කරගන්නවා. අපේ තියෙන ගුණධර්ම වලට ගැළපෙන අපේ තියෙන මාර්ගඵල ඥාන වලට ගැළපෙන චරිතයකින් අපි ජීවත් වෙනවා. හැසිරෙනවා නැති ඒවා මවල පාන්න යන්නේ. මෙන්න මේ අඩුව හදාගන්නවා. මෙන්න මේ ටික විතර නේද අපට හදන්න තියෙන්නේ. හැම චෛතසිකයක් පිළිබඳව 100න් ඉඳලා සිතට වර්තමානයේ ඉන්න පුරුදු පුහුණු කරනවා. සම්මා සතියේ ජීවත් වෙන්න සිතට පුහුණු කරනවා පුහුණු කරනවා පුරුදු කරනවා. මෙන්න මේ ටික විතර නේද අදා ගන්න තියෙන්නේ. මේ ටික අදා ගත්ත නම් ඒකාන්ත වශයෙන්ම රාහත් මේ ලබාපු මිනිසත් භවයේ අවසාන භවය ඒකාන්ත වශයෙන්ම පිරිනිවන් පානවා. ඒකට අපි අප වෙනවා. එනම් මේ කමඨාන හොඳට සිතේ ධාරණය කරගන්න තමන්ගේ අඩුපාඩු හැම එකක්ම නිවැරදි කරන්න පැය 24න් පැය 20ක් විතර මේ ආර්ය මාර්ගයේ වඩන්න පුරුදු පුහුණු කරන්න සතර ඉරියව්වෙන්ම අතීතයයි වර්තමානයයි නිරෝධ කරන්න ඒ තුළින් වර්තමානයේ පමණක් වඩන්න අනාගතයයි අතීතයයි නිතරම 100න් වර්තමානයේ බවට පත් කරන්න ඒක නිතරම කමඨාන වශයෙන් පුරුදු පුහුණු කරන්න සිත අතීතයේ පවතිනවා නම් වර්තමානයේ පවතිනවා නම් අනාගතයේ පවතිනවා නම් ඒ හැම දෙයක්ම වෙන්වෙන් වශයෙන් දකින්න සිතට පුරුදු කරන්න. වර්තමානයේ ඉන්න සිත වර්තමානයේ ඉන්න බව දැනගත්තේ නැත්නම් නැවත සිත මුලාවටපත් වෙනවා. එයා දන්නේම නැතුව අතීතේ නැත්නම් අනාගතයට නැවතපත් වෙනවා. අතීතයේ ඉන්න සිතක් දැනගන්න අනාගතයේ ඉන්න සිතක් දැනගන්න වර්තමානයේ ඉන්න සිතක් දැනගන්න වර්තමානයේ සිතට පවතින නිතරම 100 පවත්වන්න. මෙන්න මේ කමඨාන අපි සිතට පුරුදු පුහුණු කරන්නට ඕනේ. හැසකන දිව නාසය සමසි කියන මේ ඉන්ද්‍රියන් පාටම මේක පුරුදු කරන්නට ඕනේ. එනා මේ මොහොතේ ඉඳලා අපි මේ කමඨාන හොඳට සිතේ ධාරණය කරගෙන හැසකන දිව නාසය සමසිත කියන ආයතන 6 තුලින් අපි මේ සම්මා වඩනවා. හැම ආයතනයකටම වර්තමානයේ ජීවත් වෙන්න වර්තමානයේ පවතින අපි සම්මා සතිය වඩනවා. හසකන දිව නාසය සමසිත හදින් පස්සේ මේ මොහොතෙන් පස්සේ සෑම ගනුදෙනු කරන නාම රූපයක් එක්කම වර්තමානයේ තුල ඉඳගෙන ගනුදෙනු කරන්න හැම දෙයක්ම සම්මාවෙන් ගනුදෙනු කරන්න පුරුදු පුහුණු කරනවා. ඒ තුලින් අපි rahat වෙලා පිරිනිවන් පාන්න අපි ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරනවා. එහෙනම් මේ කමඨාන තුලින් ලබාගත් අවබෝධය දැනුම හොඳට සිතේ ධාරණය කරගන්න, නැවත නැවත සිහි කරන්න, මෙනෙහි කරන්න. මේ කමඨාන තුලින්, මේ අවබෝධය තුලින් මේ ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරගෙන රාහත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ සියලුම අවබෝධ කමඨාන් අපගේ පිරිනිවීම පිණිස හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.